ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ පින්තුන් ලලින් ජයසුන්දර මහත්මයා ඒ වගේම කුස්ම නොවනා මේ අවස්ථාවේ විහාරස්ථානයට පැමිණලා ඉමහත් ශ්‍රද්ධාවෙන් කෘතවේදී පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. මේට වසර 52කට කලින් මිය ගිය ආදරණීය පියතුමා දිනපාල ජයසුන්දර මහත්මයාටත්, විශේෂයෙන්ම මේට වසරකට කලින් මිය ගිය ස්වාමී ජයසුන්දර මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා පිණිස සිදු කළ පින්කමයි. මේ ඉතාම ලස්සනට අලංකාරවත් සිදු කරලා නිමාවටපත් වුණේ. සිදු කළා වූ පින්කමෙහි වටිනාකම වැඩගත්කම සිහිපත් කරලා හිතේ ප්‍රසාදය දිනු කරගෙන ඒ ඇති කරගන්නා වූ පුණ්‍ය ඵලය අද මිය දෙමෝපියන්ට අනුමෝදන් කරන අවස්ථාව. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට අපට දරුවන් සහ දෙමෝපියන් අතර තියෙන සම්බන්ධතාවය මනවින් තේරුම් ගන්නට පුළුවන්. සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ විදිහට ගත්තොත් අම්මල තාත්තලා දරුවන් අතර තියෙන සම්බන්ධතාවයි, ඒ වගේම විශේෂයෙන් බුදුදහම තුළ මව්පිය දූ දරුවෝ සම්බන්ධතාවත් කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන එක තේරුම් ගැනීම අපේ ජීවිතවලට ඉතාමත් වටිනවා. ඔබ දන්නවා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මුලින්ම අප පිළිබඳව සතුටට පත්වන්නේ අප මේ ලෝකයට බිහි වෙන්නත් කලින්. මවගේ කුසේ යම් කිසි කෙනෙක් පිළිසින ගත් අවස්ථාවේ ඒ කුඩා බිළිඳා කුස පිළිසින ගත්ත මොහොතේම, ඒක දැනගත් මොහොතේම අම්ම තාත්ත දෙන බොහොම සතුටට පත් වෙනවා. ඉතින් මේ කුසේ ඉන්න කාලයේදී ඒ දරුවාගේ වර්ධනය දැක දැක විශේෂයෙන් අම්මා ඒ වගේම තාත්තත් දෙන්නම බොහොමත්ම සතුටට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, බෞද්ධ අම්මල තාත්තල තමන්ගේ දරුවන් බිහි වෙන කලින්ම මව කුස තුළ සිටීම ඒ දරුවාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දෙනවා. ඒකට හේතුව තමයි අපේ අම්මල තාත්තල හොඳින්ම දන්නවා දරුවෙක් මව කුස පිළිසඳ ගන්නේ ලොකු උපිනකින්, ඒ වගේ මේ දරුවාට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය ලබා දෙන්න කියලා හිතලා පිරිතාදී ශ්‍රවණය කරමින් බෝධි පූජා ආදී පවත්වමින් අපට අපේ අම්ම තාත්ත දෙන්න මේ ලෝකෙ බිහි වෙන කලින්ම අපට ආශිර්වාද ලබා දෙනවා. එහෙම කාලය ගත කරන අපි මුලින්ම මේ ලෝකෙ එළිය දැකපු අවස්ථාවේදී අප ගැන මුලින්ම අපේ අම්ම සතුටු වෙනවා. අම්ම සතුටු වෙන්නේ කොහොමද දැකලද? අපි මුලින්ම අඬන අවස්ථාව දැකලා තමයි අම්ම සතුටු වෙන්නේ. ජීවිත කාලයේහි එකම අවස්ථාවක විතරයි අපේ අම්මා අපිව අඬනවා දකින්න කැමති. ඒ අපි මුලින්ම හුස්ම ගන්න අවස්ථාව. එතෙන් පටන් කිසි දිනක අපේ අම්ම තාත්තා අපිව අඬනවා දකින්න කැමති නැහැ. හැමදාම කැමති අපි සිනාසෙනවා දකින්න, අපි සතුටු වෙනවා දකින්න. කුඩාම කාලේ අම්ම තාත්තා දෙන සතුටු වන්නේ අපි හුඟක් බඩ පිරෙන කෑම කෑවදී. බඩ හුඟක් ලොකුවට තියෙනවා නම් අම්ම සතුටු වෙන්නේ නේද? ඉතින් එහෙම සතුටටපත් වෙන අම්ම තාත්තා දෙන්න ටිකෙන් ටික අපි ඇවිදිනකොට දුවල් පැනල සෙල්ලම් කරනකොට සතුටටපත් වෙනවා. ඊට පස්සේ අපි පාසලට බාර දුන්නට පස්සේ අපේ අධ්‍යාපන දෙස බලලා ඒ සතුටටපත් වෙනවා. මෙහෙම ටිකෙන් ටික සතුටටපත් වෙන අතරේදී දරුවන් විදිහට අපේ අම්ම තාත්තගේ සතුට දිනු කරගන්න කුඩා කාලේ පටන්ම කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය ලැබනකොට හොඳින් ඉගෙන කියා ගන්නකොට අපි දන්නවා අපේ අම්මා තාත්තාගෙන් සතුට වෙන බව. ඉතින් ඔබත් ඒ මුල් කාලේ මම හිතන්නේ ඒ අම්මට තාත්තගෙන් සතුට ලබා දුන්නා. අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යනකොට, ක්‍රීඩාවලින් ඉදිරියට යනකොට අපේ අම්මා තාත්තාගෙන් සතුටටපත් වෙනව නේද? ලලිත් මාත්‍යාත් මම හිතන්නේ ක්‍රීඩාවලින් එහෙම ඉදිරියට යනකොට අම්මෝගාන සතුටටපත් වෙන්නේ නැති. උඹා කීවේ ඉතින් මෙන්න මේ දේවල් වලින් අපට පුළුවන් අපේ තාත්තට උදව් කරන්න, සතුට ලබා දෙන්න. ඊළඟට අපි හොඳට රැකී රක්ෂා කරනකොට, ඒ වගේම විදේශ ගත වෙනකොට අපේ දෙමාපියන් හුඟක් සතුටටපත් වෙනවා. ඊළඟට අපි හොඳ විවාහ කරගන්නකොට, දරුවන් ලබනකොට ඒකිනුත් අම්මා තාත්තා සතුටටපත් වෙනවා. මෙන්න මේ ආකාරයට කාලය ගත කළා. ඊළඟට ඒ අය වයසට ගියාට පස්සේ දරුවන් විදියට අපිට ඒකට කරන්න පුළුවන් යුතුයකමක් තියෙනවා. ඒ තමයි බතෝනේ සංකරිස්සති කිච්ඡානේ සංකරිස්සති කියලා ධර්මයේ සඳහන් කරනවා. අම්ම තාත්ත දෙන්න දුර්වල වෙනකොට එයාට ආහාර පාන ආදීන් කටයුතු වලින් අපි එයාට උදව් වෙන්නට ඕන. මං හිතන්නේ ඔබ අම්ම තාත්ත දෙන්නම විශේෂයෙන් අම්මා අවුරුදු 100කට ආසන්න කාලයක් ජීවත් වුණා. ඉතින් මේ බොහෝ කලක් ජීවත් වන්නට හැකියාව ලැබුණේ ඔබ සහෝදර සහෝදරයන් හැම දෙනෙක්ම එකට ඉඳගෙන යාමට හොඳට සැලකපු නිසා. ඒ විතරක් නෙවෙයි අම්ම තාත්තා දෙන අපෙන් බලාපොරොත්තු වෙනවා සහෝදර සහෝදරයන් විදියට අපි සමගින් කටයුතු කරනවා දකින්නට. මම හිතන්නේ ඔබ හතර දෙනාම සමගින් කාලය ගත කරනවා. ඉතින් මම හිතන්නේ ඒකත් අපේ අම්ම තාත්තා අපෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඊළඟ කාරණය තමයි විශේෂයෙන් බෞද්ධ අම්මල තාත්තලා අපෙන් සතුට බලාපොරොත්තු වෙන එක කාරණයක් තමයි අපි ධර්මානුකූල ජීවිත ගත කිරීම. ධර්මයේ සඳහන් වෙනවා අම තාත්ත දෙන නිතරම බලාපොරොත්තු වෙනවා ඒ අයගේ ප්‍රමාණයට ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව කියන මේ ගතිගුණ ඒ අයගේ ප්‍රමාණයට හරි තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා දන් දුන්නා නම් ඒ වගේම දරුවෝ දන් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා සිල්වත් වුණා නම් ඒ පමණට දරුවෝ සිල්වත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා ප්‍රඥාවන්ත නම් ඒ ප්‍රඥාව පමණට දරුවෝ ප්‍රඥාවෙන් දිනුවේ කියලා අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවා. අන්න ඒ නිසාම තමයි හැකිතාංග දුරට කුඩා කාලේ පටන්ම බුදුදහම සංඝ කියන තෙරුවන වෙත ආගම ධර්ම වෙත අපි අමතක අපි යොමු කරන්නේ. ඇත්තෙන් අපි මේ පොළොවේ පය ගහන කලින්ම අපි වඩාගෙන ඉන්න අවස්ථාවේදීමයි අපේ අම්මා අපේ චූටි අද්දක එකතු කරලා බුදු පිළිමය දෙක පවස්ථාවේදී පුතේ මේ බුදු සාදු කියලා සාදු කියන කියලා පටන් ගත්තේ තෙන්නේ. එතනින් පටන් ගත්ත මේ ආධ්‍යාත්මික ජීවිතය හැම අවස්ථාවකදීම දිනු වෙනවා දකින්නට අපේ අමතක දෙන හොඟක් කැමති. අන්න ඒ නිසා ඒ අය වියපත් වුණාට පස්සේ අපට ඒ අය සතුරු කරන්න පුළුවන් තවත් කාරණයක් තමයි හැකිතාක් දුරට ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අපි කරනකොට එයන්ගේ ජීවිතයේ සතුටටපත් වෙනවා. ඒක දරක් නෙවෙයි. ඒ අම්ම තාත්තගේ අවසාන කාලය වන විටම අපට ඒ අයට පුළුවන් නම් එයාගේ පරිත්‍යාගශීලීත්වය, ශ්‍රද්ධාව, සිල්වත් බව දිනු වෙනට වැඩ කරන්නට ඒක දෙමෝපියන්ට සලකන්න පුළුවන් උතුම්ම ක්‍රමයක් විදිහට බුදුහාඳුර දේශනා කළා. ලෝකයේ බොහෝ දෙනෙක් අම්ම තාත්තට සලකනවා. ආහාර පාන ආදීන්, ඇඳුම් පැළඳුම් වලින්, බෙහෙත් වලින්. නමුත් බුදුහාඳුර දේශනා කළේ ලෝකයේ දෙන්නෙක් ඉන්නවා. දෙන්නහන් වික වෙන සුපටිකාරකම් වදාමි. ලෝකයේ දෙන්නෙක් ඉන්නවා කලගුණ සලකලා අවසන් කරන්න බැරි දෙන්නේ. ඒ තමයි අම්මයි තාත්තයි දෙන්න. භෞතික වශයෙන් අපි කොච්චර සැලකුවත් එයාට අපි කලගුණ සැලකුවා වෙන්නේ නැහැ. දෙවර මත වසර 100ක් එයාගේ කැතපුණු මල මුත්‍ර අපේ දෑතේ මස්පරස් කරමින් අවුරුදු 100ක් කාලය ගත කළත් එයාට අපි කරන උපකාරය එයා අපට කළා වූ උපකාරයට ප්‍රතිඋපකාර කරා වෙන්නේ නැහැ කියලා. එහෙම දේශනා කරන බුදුහාමුදුර සඳහන් කරනවා කොහොමද අපි අම්ම තාත්තගේ ණය නිදහස් වෙන්නේ කියලා. අම්ම තාත්තගේ ණය නිදහස් වෙන කාරණේ තමයි ඒ අම්ම තාත්ත දෙන්නගේ පරිත්‍යාගශීලීත්වය, දන් දීමේ අවස්ථාව, සිල්වන්ත වීම, එයාගේ ශ්‍රද්ධාව දිනු කිරීම. මෙන්න මේ කරුණ වලින් අම්මට තාත්තට උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම සැලකිලි විදියට සඳහන් කළේ. මම හිතන්නේ ඔබ ඒ විශේෂයෙන් අම්ම ජීවත් වෙන කාලේ ඒ සඳහා ඔබට හැකි පමණින් උදව් උපකාර කළා. ඉතින් මේ වගේ දුරබැල රටක හිටියත් නිරතුරුවම ඒ අම්ම ගැන හොයලා බලලා කටයුතු කළා, උදව් උපකාර කළා. මම හිතන්නේ ගිය අවුරුද්දේ ඔබ ලංකාවට ගිහිල්ලා ඒ අම්මගේ අවසන් කටයුතු ආදියටත් සහභාගී වෙලා යාමට කරන්න පුළුවන් උපරිම උපකාරය ඔබ සිදු කළා. ඉතින් බුදුහන්තුර දේශනා කරනවා සුඛා මත්‍යයතා ලෝකේ අතෝ මෙත්‍යයතා සුඛා කියලා. ලෝකයෙන් සැප ලබන ක්‍රම දෙකක් ගැන දේශනා කරනවා. ඒ අතරින් අම්ම තාත්ත දෙන්නට සැලකීම සතුට ලබන ප්‍රධාන ක්‍රමයක් කියලා. අම්ම තාත්ත දෙන්නට නිසි ආකාරයෙන් පිළිපැදීම යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ සඵලත්වයට සාර්ථකත්වයට හේතුවක් කියලා. එක ඉතාම වැදගත් කාරණයක්. කෙනෙක්ගේ සත්පුරු ස්වභාවය, කෙනෙක්ගේ ගුණය බලන එක ලක්ෂණයක් තමයි එයා කොයිතරම් ආකාරයට අම්මට තාත්තට සලකනවද කියන කාරණය. ඇයි අපිට මුලින්ම මේ ලෝකේ හම්බුනේ අම්ම තාත්ත දෙන්න. අනිත් ඒවා ඔක්කොම පස්සේ හම්බුනේ. අන්න ඒ නිසා අපි මේ ලෝකේ සලකන අතරින් ප්‍රධානකම දෙන්නේ තමයි අපේ අම්ම තාත්ත දෙන්න. ඉතින් ඒක හුදෙක් ප්‍රතිපකාරයක් විතරක් නෙවෙයි. ඒක අපට සැප ලබන අපේ ජීවිතයේ සතුට සැනසීම ලබන්න තියෙන ප්‍රධානතම දෙයක්. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ නොවෙච්ච කාලවල, අබුද්ධෝත්පාද කාලවල ලෝකේ මිනිස්සු පින්පව් කියන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි ලෝකේ සත්පුරුසය ඒ කාලවලදී කරන ප්‍රධානතම පින්කම විදිහට දක්වන්නේ මොකද්ද? අම්මා තාත්තා දෙන්නට සැලකීම. අම්මා තාත්තා දෙන්න තමන්ගේ නිවසේ තියෙන ඉන්න පින් කුඹුරු දෙකක් හැටියටයි සඳහන් කළේ. ඒ නිසා අම්මා තාත්තට සැලකීම ජීවත් වෙන කාලයට කරන්න පුළුවන් ලොකු උපකාරයක්. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ තවත් සුවිශේෂී කාරණයක් සඳහන් කරනවා. ඒ තමයි අපේ බෞද්ධයන් විදියට අපේ මේ ආත්ම භාවය අමර තාත්තා විතරක් නෙවෙයි. අපිට කලින් ආත්ම භාවවල අමර තාත්තල වෙච්ච අයට අපට උපකාර කරන ක්‍රමයක් දේශනා කළා. වෙන කිසිදු ආගමක මේ තත්ත්වය පැහැදිලි කරන්නේ නැහැ. විශේෂයෙන්ම ආකාංකේය සූත්‍රය දේශනා කරනවා. යම් කිසි කෙනෙක් සෙල්වත් නම් ඒ වගේම භාවනාව වඩනවා නම් මෙන්න මේ කෙනාගේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රධාන ගුණාංග දෙස බලලා ජීවත්වලේ නම් තාත්ත්ව කරක් නෙවෙයි. මිය ගියපු අමල තාත්තලා. මේ ආත්මය අමල තාත්ත්ව කරකුත් නෙවෙයි. මේක කලින් ආත්ම භවල අමල තාත්තලා අපට හුඟක් උදව් කරලා තියෙනවා. ඒ අය ඇතමිට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. අන්නේ අතේ අමල තාත්තලා අපි මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉදිරියට යනකොට අපි දිහා බලලා ඒ අය තවමත් අපට කියන්නේ මගේ දුව මගේ පුතා කියලා. ඇතැම් මේ ආත්මවාසී ගානකට කලින් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා නම් ඒ අපි ගැන බලනවා. මගේ දුව මගේ පුතා කියලා ඒ තාමත් කියන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ධර්මයෙන් දිනු වෙනකොට එයන් වාස් හතර වෙනවා. ඒ නිසා අපට හිතවත්මය සතුටු කරන්න අපි කැමති නම් අපි දුක් වුණාට එය සතුටු වෙන්නේ නැහැ. අපි දුකෙන් හිටියොත් එය දුකටපත් වෙනවා. ඒ නිසා අපේ ඥාතීන් අපිට ආදරය කරන අය සතුටටපත් කරන්න කැමති නම් අපි මොකද කරන්නට ඕන? අපි සතුටින් ඉන්න ඕන. සාමාන්‍ය ලෝකයෙන් සතුටටපත් වෙන්නේ කැම බීම කාලෙම කළා. නමුත් නියම ධර්මයේ දන්න ආධ්‍යාත්මික ජීවිතයක නැඹුරු වෙච්ච කෙනෙක් අපේ සතුට බලන්නේ කොහොමද? අපි කොයිතරම් මානසිකව සතුටින් ඉනවාද කියන කාරණේ මත. ඒ මානසික සතුටින් ඉනවාද කියන කාරණේ තීරණය අපේ සිනහසේ ප්‍රමාණයට නෙවෙයි. ඒ ආධ්‍යාත්මික සතුට ලබන ක්‍රමය අනුවයි. ඒ කියන්නේ අපේ හිත කොයිතරම් දුරට රාගයෙන් හිත මුදවාගෙන තියෙනවද? අපේ හිත කොයිතරම් දුරට ද්වේෂයෙන් හිත මුදවාගෙන හිත පිරිසුදු කරගෙන තියෙනවද? අපේ හිත මෝහයෙන් අවිද්‍යාවෙන් කොයිතරම් දුරට දුරු කරගෙන තියෙනවද? මෙන්න මේ රාග, ද්වේෂ, මෝහ නැත්නම් ලෝභ, ද්වේෂ, අවිද්‍යාව කියන මෙන්න මේ අකුසල විතරක වලින් යම් තාක් දුරට අපේ හිත පිරිසුදු කරගන්න පුළුවන් නම් එපමණට අපේ හිතේ සතුට වැඩි වෙනවා. එපමණට අපේ ඥාතීන් අපට ආදරය කරන අය සතුටටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ වලින් අපේ හිත පිරිසුදු කරගන්නේ කොහොමද කියලා. ඒක පළවෙනි පියවර තමයි දන් දීම, පරිත්‍යාගය, අත්හැරීම. ඒකෙන් අපේ හිතේ තියෙන ලෝභය අඩු වෙනවා. ඒ වගේම අසුභ සංඥාව වඩනකොට, පටික්කුල මනසිකාරය මෙනෙහි කරනකොට, මේ ශරීරයේ කුණක කොටස් මෙනෙහි කරනකොට හිතේ තියෙන රාගයට ගෙන්නේ අඩු වෙනවා. ඒ වගේම මෛත්‍රී භාන වඩනකොට, සීල සන්තෝෂ්ඨවපත් වෙත්වා කියලා නිතර නිතර ප්‍රාර්ථනා කරනකොට අනිත් අය පිළිබඳ තියෙන අමනාපය හිතෙන් ටික අඩු වෙනවා. විශේෂයෙන් සමත භාවනාවක් කරනකොට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව මෙන්න මේ වගේ භාවනාවකට නිතර හිත හුරු කරගෙන තියෙනවා නම් ඒ හිත සමාධිමත් වෙන මොහොත තුළ අපි භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ. බාහිර දෙයක් මත අපි හිතේ වෙලේ පිහිටලා තියෙන්නේ නැහැ. බාහිර දෙයක් විතරක් නෙවෙයි හිත සමාධිමත් වෙනකොට වැඩි දෙයක් තමා තමන්ගේ ශරීරය පිළිබඳවත් ශරීරය මතවත් තමන් යැපෙන්නේ නැහැ. තමන් කොච්චර වයසට ගිහිල්ලාද, ඒ වගේම ශරීරයේ කොයිතරම් ලෙඩ තියෙනවද, කොයිතරම් වේදනා තියෙනවද කියන එක හිත සමාධිමත් වුණාම දැනෙන්නේ නැහැ. හිත සමාධිමත් නොවෙනකොට නිතරම කයර තමයි හිතෙන්නේ. කයේ තියෙන ලෙඩ නිතරම මතක් වෙනවා. දැන් තියෙන ලෙඩ විතරක් නෙවෙයි අනාගතේ හැදෙන තියෙන ලෙඩ ගැනත් බයෙන් ඉන්න ඊට පස්සේ. මෙන්න මේ තත්ත්වයේ ටිකක් හරි අඩු කරගන්න ක්‍රමය තමයි හිත නිතරම කුසල අරමුණක සමාධිය දිනු කරන භාවනාවක නිතර හිත හුරු කරන්නට ඕන. ඒ හුරු කරන්න වෙන්නේ නිතරම කුසල අරමුණක් තමන්ට මතක් වෙනවා. බුදුහාඳුරන්ගේ බුදුගුණ මතක් වෙනවා, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ, මෛත්‍රිය, ආනාපාන සතිය මෙන්න මේ වගේ කුසල අරමුණක දිගින් දිගටම හිත දින වෙනවා. ඒ දින වෙන්න ඒ කුසල අරමුණක් එක්ක අපි යෙදෙන කාලය වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සතුට තමන්ගේ ජීවිතේට ලැබෙනකොට තමා ජීවිතේ සතුට ලබන ක්‍රමයක් බවට පත් කරගන්නවා. හැකිතාක් තමන්ගේ වචනය සංවර කරගෙන, තමන්ගේ කය සංවර කරගෙන භාවනාව පෙරදීම. ඒ විතරක් නෙවෙයි, මනසෙනුත් නිදහස්න ක්‍රමයක් බුදුහාඳුර දේශනා කළා. නිතර අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න පුළුවන් නම් අපේ ජීවිතය කියන්නේ මේ ගත කරන වර්තමාන මොහොත. ඒක ඉස්තර දෙයක් නෙවෙයි, ඒක එතනම ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න, ඔබ මේ වෙලාව ඔබ හිතන් ඉන්නේ ජීවිතය ඇත්තයි කියලානේ. දැන් මේ පේන දේ, මේ ඇහෙන දේ ඔක්කොම ඇත්ත ලෝකයක් කියලා අපි හිතාගෙන ඉන්නේනේ මේ ගත කරන මොහොත. හැබැයි මේ ගත කරන මොහොතම අපි වීඩියෝ ගත කළොතින්, වීඩියෝ ගත කළා තම ටික වෙලාවකින් බැලුවොතින්, එතකොට දැන් අර ස්ථිති අතීතෙට ගිහලානේ. එතකොට දැන් අපි ඇත්තේ කියලා හිතන වීඩියෝ ගත කරපු එක දැන් ඇත්තටම ඇත්තද? දැන් මේ අතීත සිද්ධියක් විතරයිනේ අපිට ලැජ්ජිත යටමඩනේ. අපි අර ඒ වෙලාව ඇත්තයි කියලා මේ සැබෑ ජීවිතය කියලා හිතලා ඒ කටයුතු කරපු මොහොත වීඩියෝ ගත කරලා ගියාට පස්සේ ඒ කටයුතු සිද්ධියක් විතරයි. එහෙනම් මේ ගත කරන වර්තමාන මොහොතත් ඇත්ත ලෝකයක් නෙවෙයි. මේක අපි මේ මොහොතට නිර්මාණය කරගත්තු මේ මොහොතක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? මේක මේ මොහොතේ හටගෙන මේ අත්දැකීම මෙතනම නිරුද්ධ වෙන අත්දැකීමක්. ඒක අතීතයට යනවා, ආය අලුත් එකක් එනවා. මෙන්න මේ වර්තමාන මොහොත හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපි දන්නවා මේ ජීවිතය කියන්නේ මේ භෞතික දේවල් ඇසුරු කරාට ජීවිතේ යථාර්ථය කියන්නේ එක මොහොතක එක චිත්තක්ෂණයක් විතරයි. ඒ සිත විතරක් එකට යන දෙයක් නෙවෙයි. ඊට අනුරූපව රූප, වේදනා, සංඥා, සංඛාර කියන තව ස්කන්ධ හතරක් එක්ක විඥානය සමගම මෙන්න මේ පංචස්කන්ධය තමයි අපේ ජීවිතය කියන්නේ. මේක අඛණ්ඩ විස්තරුම් යන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක් මේක. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් අපිට බාහිර ලෝකයක් මත යැපෙන්න අවශ්‍යත් නැහැ. තමන්ගේ හිත මත යැපෙන්න අවශ්‍යත් නැහැ. ඒ වල අපි සම්පූර්ණයෙන්ම විදර්ශනාවෙන් නැත්තම් ප්‍රඥාවෙන් එහෙමත් නැත්තම් අපි ඊටාම නුවණින් සිහියෙන් කාලය ගත කරනවා. මේක අපි මුලින් දැනුමක් විදිහට ලබන්නට ඕන. දැනුම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ දැනුම යථාර්ථයක් කරගන්න නම් හැම වෙලාවෙම අපි සිහියෙන් ඉන්නට ඕන. සිහිය පොඩ්ඩක් හරි එහාට මෙහාට ගියොත් මොකද වෙන්නේ? අපි බාහිර පේන රූපය ඇත්තයි කියලා හිතලා ඒ රූපේ හිත බැස ගන්නවා. රූපයක හිත බැසගත්තොත් ඒ කියන්නේ ඊට අදාළ වූ එහි ප්‍රමාණයට, ඇලිච්ච ප්‍රමාණයට ඒ දේ වෙනස් වෙනකොට අපිට දුක් වෙනට වෙනවා. අන්නේ දුකෙන් නිදහස් වෙන නම් හැකිතා දුරට තමන්ගේ හිතට වෙන ස්වභාවය, සිතෙහි යථාර්ථයේ අනිත්‍යතාවය දකින්නට ඕන. ඒ අනිත්‍යතාවය දකින්නට හැකිතා සිහියෙන් ඉන්නට ඕන. ඒ සිහිය දිනු වෙන නම් හැකිතා දුරට සිල්වන්ත වෙන්නට ඕන. ඒ සීලය දිනු වෙන නම් හැකිතා දුරට ඉන්ද්‍රිය සංවරය ආදී කරුණ වලින් අපි යුක්ත වෙන්නට ඕන. මෙන්න මේ කරුණ ඔක්කොම අපි උදව් කරගෙන අපේ ජීවිතයේ හැබෑ සාර්ථකත්වයේ තමයි මෙන්න මේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉඳෙමින් උපරිම ලෙස නුවණින් කාලය ගත කිරීම. මෙන්න මේ විදිහට අපි ආධ්‍යාත්ම ජීවිතය ඉදිරියට යනකොට අපේ මියගිය අම්මලා සතුටු කරන ක්‍රමය මේක. මියගිය තාත්තලා සතුටු කරන ක්‍රමය මේක. අතීතයේ කල්ප ගණන් ඥාතීන් සතුටු වෙනවා අපි ආධ්‍යාත්මක ඉදිරියට යනවා කියලා. අපි ඇත්තටම සතුටෙන් ඉන්නවා කියලා. එනිසා සතුටෙන් අපේ කාලය ගත කරන කමරට තමයි අපිට ආදරය කරන අය සැබැලෙතම සතුටු වෙන්නේ. අන්නේ සතුට ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යෑම තමයි ඇත්තටම අපි අමල තාතරණ කරන නියම සැලකිල්ල බවට පත් වෙන්නේ. ඉතින් ඔබ හුඟා වාසනාවන්තයි. ඔබේ ආදරණීය අම්මට තාත්තට දරුවන් වෙලා ඉපදෙලා හොඳ අධ්‍යාපනයක් ලැබලා අධ්‍යාපනයේ නොඑක් ක්ෂේත්‍රවලින් ඉදිරියට ගිහිල්ලා ඒ දෙමව්පියන්ට සැලකුවා විතරක් නෙවෙයි, ඒ දෙමව්පියන් මිය ගියාට පස්සේ මේ වගේ පුණ්‍යානුමෝදනා කරන අතරේදී ඒ සසරගත සියලුම අම්මලට තාත්තට පින් වැඩෙන විදියට එයන් සතුටට පත් වෙන විදිහට ඔබට හැකි පමණින් කාලය ගත කරනවා කියලා සැනසීමට පත් වෙන්න. ඉතින් මේ ආධ්‍යාත්මික ජීවිතය දිනෙන් දින වේගවත් කර ගන්නට උත්සාහ කරන්න. මොකද දිනෙන් දින අපි දුර්වල වෙනවා. අපේ ශරීරයේ ලෙඩ දුක් වැඩි වෙනවා. අපි මේ ශරීරය තමන්ට ආදරය කියලා හිතුවට මේ ශරීරය අපට ආදරේ නැහැ. ඒ නිසා අපට ඇත්තටම අපි ආදරේ නම් ශරීරයට විතරක් සලකන්න බෑ. අපි අපේ හිතට සලකන්නට ඕන. ඒ හිතට සලකන ක්‍රමය තමයි බුදුහාඳුරෝ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා විදිහට දේශනා කළේ. ඉතින් ඒ ගමනේ අපි ඉදිරියට ගියොත් අපි අවුරුදු 100ක් ගියා. අපි අවුරුදු 120ක් ජීවත් වුණත් අපි ශරීරය නිසා දුක් වෙන්නේ නැහැ. ඇයි? අපි දුක් නොවන හිතක් හදාගෙන. බුදුහාඳුරේ දා නකුල පිතු කුලපතිර දේශනා කළේ ලෙඩ වෙන ශරීරයක් තිබුණත් ලෙඩ නොවන හිතක් හදාගන්න කියලා. අපි කොච්චර ප්‍රාර්ථනා කළත් මේ ශරීරේ ලෙඩ නොමේ තියෙන්නේ නැහැ. ලෙඩ වෙනවා. අපි ධර්මය දැනගත්තා, ධර්මයේ ප්‍රැක්ටිස් කරා, අපිට ලෙඩ දුක් කියන වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරේ ශරීරේ ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා කියලා. හිත ලෙඩ කරගන්න එපා කියන්නේ හිතට ලෝභය, ද්වේෂය, මෝහය දෙන්න එපා. ඒව තමයි ලොකුම රෝග අපේ හිතේ තියෙන. මෙන්න මේ මානසික රෝග වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් නම් එදාට අපි කායික ලෙඩ වලින් හිටියත් අපි මානසිකව වැටෙන්නේ නැහැ. හිතින් දුක් වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම මාර්ගයක් අපට දේශනා කළා. ඒ ධර්ම මාර්ගය ඉදිරියට යෑම තමයි සැබවින් අපි දෙමව්පියන්ට සලකන ක්‍රමය. ඉතින් අපිට ලැබෙච්ච මේ බුද්ධ ශාසනය, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් උපයෝගී කරගෙන දිනෙන් දින අපි ආධ්‍යාත්මික ඉදිරියට යමු. කෙහෙල්ලා අපි අමල සාත්‍රට සැබෑ ලෙස සලකන දරුවන් බවට පත් වෙමු. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් කල්පනා කරන්න තමන්ගේ ආදරණීය මෑණියන් මේත වසරකට කලින් මිය ගිය සොමේ ජයසුන්දර මාතාව මේ පින් අනුමෝදන් වේවා. ඊට කලින් වසර 51කට කලින් මිය ගිය දිනපාල ජයසුන්දර පියතුමා ඇතුළු යම්තා තමන් නමින් මිය ගිය ඥාති වෙත්නම් ඒ සියලු ඥාති හුද ඒ වගේම මේ උතුම් සංඝසතු දානමය පින්කමේ ජනිත කරගත්තා වූ කුසලයේ අනුමෝදන් විය හැකි යම්තා සත්‍යං මේ විශ්වයේ කොතනක හෝ සිටින්නම් ඒ හැමදෙනාමත් මේ පින ඔවුන්ගේම දෑකින් කරන් ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ඔය පැන් වාදනය අතට අරගෙන පැන් වඩමින් අපි මේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරම් නේව මේවයිතෝ දින්නම් උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පින්තුන් හැම දෙනාමත් තමගේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාමත් දරුවනොත් ලෝවැසි හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා. හොඳයි පින්තුන්ගේ අද මේ පින්කම මෙවැනි ඊටාම වෙසනකාරී කාල පරිච්ඡේදයක වුණත් මනමින් සිත කරගන්න ලැබුණේ මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩ සිටීම හින්දා. ඉතින් අපි මේ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමු. ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට මේ උතුම් කුසල ධර්මයන් ආනිසංසයෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ජීවිත දින දින සඵල වේවා නිරුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අනේ කුසමනෝනා ලලිත මහත්මයා වාස් සතරට පත්වන්න සිද කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම ඒ මෞතුමියගේ අවුරුද්දේ දානමය පින්කම බලාපොරොත්තු වනාට වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට සැනසීම ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කමල හේතුවෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නියේ කියන ජීවනයේ සැලසේවා සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සෝයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නැවත ස්වාමීන් වහන්සේලා සෙද්ධාන්ත ප්‍රකාශ කරමින් ආශිර්වාද කරනවා. අවිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ සත්තාරෝ ධම්මහ වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමින්ජතු.